नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन सारणयामि। साधु साधु साधु। පින්වත්නි, අද මේ හවස් වරුවේ අපි ඉගෙන ගන්නේ ආලවක සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණය ඉස්මතුව පෙනෙන සිද්ධියක් මේ දේශනාවට සම්බන්ධයි. ආලවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් මාර්ගඵල ලබන්නේ මිනිසෙක් නොවේ, අමනුෂ්‍යෙක්. එතකොට ප්‍රඥාවන්ත කෙනා දෙවියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මිනිසෙක් වෙන්න පුළුවන්. ඔව්, යක්ෂාදී කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු ප්‍රඥාවන්ත නම් ඔහුට යෝනිසෝ මානසිකාරයේ දෙන්න පුළුවන් නම් ධර්මයේ ඔහුට විවෘතයි. දැන් මේ ආලවක සිදුවීම හරියි පුදුම පසුබිම් කතාවක් තියෙනවා. මේ ආලවක යක්ෂයා හිටියේ අලව් කියන නගරය, ආලවී කියන නගරය. සිංහලෙන් අපි එකට අලව් අලව නෙමෙයි. එතකොට ආලවී කියන නගරේ තමයි ඒ හිටියා. ආලවී කියන නගරේ ඒ රටේ රජුරෝ හිටියා, ප්‍රාදේශීය රජෙක්. මේ රජුරෝ පිරිසත් සමග ඒ කාලේ කරන්නේ විනෝදෙට දඩයම් යනවා. මේ දඩකලියට යද්දී රජුරෝ යද්දි දැක්කා මුවෙක්ව. දැන් මුවාගේ පස්සේ පන්නගෙන ගියා. දැන් පන්නගෙන ගියාම රජුරෝ තනි වුණා. දැන් කොහොම හරි දැන් රජුරන්ට ආපහු හැරෙන්න ලැජ්ජා. දැන් මුවා පස්සේ ගියා. ගිහිල්ලා කොහොම හරි මේ මුවාව දඩයම් කළා. දැන් රජුරෝ නැත්ත හිස තියෙන බෑනේ, ලැජ්ජයිනේ. දැන් දඩමසත් කරේ තියන් දැන් එනවා. ඇවිල්ලා බොහෝ දුර ආවා. එනකොට දැක්ක විශාල නුගයක්, මේ මුල් ලිලිච්ච මහා පැතිරිච්ච මහා නුගයක් දැකලා රජුරන්ට හිතුණා මෙතන විවේක ගන්න හොඳ තැනක්, අපූරු තැනක්. රජුරු අර දඩයන් කඳ බිම තිබ්බා. පොඩ්ඩක් හාන්සිලා හිටියා. මෙන්න මේ ගහින් පාත් වුණා කවුද? යක්ෂයෙක්. ආලවක කියන යක්ෂයා පාත් වෙලා හිනා වෙලා කිව්වා, "හා, මෙන්න මට ගොදුර." ඒ කියන්නේ වරන් අරන් තිනවා මේ යක්ෂයා තමන්ගේ ගහේ සෙවණැල්ල යටට ආපු කෙනාව ගොදුරු කරගන්න. ඊට පස්සේ මේ රජුරුව බය වෙලා කිව්වා, "අනේ යක්ෂය, එහෙනම් තමුනාසේ මේ මුවාව ගොදුරු කරගන්න කිව්වා." එතකොට යක්ෂයා කියනවා, "නෑ, මුවා විතරක් නෙමෙයි මට අයිති. මේ හෙවණට ආපු තමාත් මගේ" කිව්වා. කියලා කන්න ලෑස්ති වුණා මේ රජුරුවංග. ලෑස්ති වෙච්චල රජුරුව කිව්වා, "අනේ මට මේ එහෙම කරන්න එපා. මට යන්න දෙන්න. මම නිතිපතා තමුන්නාන්සේට බලිදානයක් බිල්ලක් දෙන්නම්" කිව්වා. එතකොට මාව ජීවත් කළොත් රජුරුව කිව්වා, "මං රජෙක්. මට ජීවිත දානි දුන්නොත් මට ඒ බලිදානේ සපයන්න පුළුවන්. මාව ජීවත් කළොත් පුළුවන්. යක්ෂයා කිව්වා ආලවක කිව්වා එහෙනම් නොවැරදීම කිරිබතක් හදාගෙන මිනිස්සෙක්ව මේ නුග සෙවණට එවපන්. එතකොට මං ഇതുටි බලා ගන්නම් කිව්වා. දැන් රජ්ජුරුව මේක පොරොන්දු වෙලා යාන්තම් හේ ඉඳාඩිය දාලා යාන්තම් හේවණියම එළියට පැනලා. පැනලා දැන් ඉතින් රජ්ජුරුව නිකන් මොකද්ද වෙලා දැන් ඉතින් යනවා. සේනාව දැන් රජ්ජුරුවන හම්බ වුණා. දැන් රජ්ජුරුව සේනාවත් එක්ක දැන් ගියා. දැන් රජ්ජුරුවන කතාවත් අමුකුත් නෑ දැන් තෝන්තු කියලා. දැන් මාලිගාවට ගියා. දැන් හෙට උදේ ඉඳලා කවුරු හරි සපයන්න ඕනේ දැන්. දැන් මාලිගාවට ගියාම රජ්ජුරුව විශ්වාසවන්ත ඇමතියෙකුට කිව්වා මට මෙන්න මෙහෙම කරදරයක් වුණා. මාව යක්ෂයෙක් ගොදුරු කරගන්න හැදුවා. මං ඒ යක්ෂයාට පොරොන්දු වුණා. මෙහෙම මේ හේවණට මේ නුගරුක තියෙන භූමියට එවනවා කියලා හැමදාම බිල්ලක් දෙනවා කියලා. ඊට පස්සේ මොකද වුනේ? දැන් රජ්ජුරුව එහෙම කිව්වට පස්සේ දැන් කල්පනා කරලා දැන් මොකද කරන්නේ? ඊට පස්සේ දැන් හිරගෙදර ඉන්නවනේ මරණ දණ්ඩේ නියමිත අය. දැන් අදහසක් දුන්නා දැන් මෙහෙමයි හිරගෙදර මරණ දණ්ඩේට නියමිත අය ඉන්නවා. ඒත් අපි එක්කෙනායි කෙනා පිටත් කරමු කිව්වා. දැන් ඔන්න අද ගත්තා. අදන් කිව්වා දැන් මරණ දණ්ඩේ නියම වෙලා ඉන්නවා. ඒ කෙනාට අපි නියමිත අයට නිදහස දෙනවා කියලා කිව්වා. කොහොමද නිදහස දෙන්නේ? එක එක්කෙනා ඉදිරිපත් වෙන්න කිව්වා. දැන් නිදහස අපේක්ෂාවෙන් ඉදිරිපත් වුණාම කිව්වා හරි දැන් නිදහස දෙනවා. දැන් ඉතින් එහෙනම් වතුරු නාලා පිරුවටයක් ඇඳගනින් කිව්වා. ඉස්සල්ලා නුඹ නිදහස දෙන්නේ කොහොමද? ඉස්සල්ලා මේ කිරිබත්තලිය ගිහිල්ලා ආරණුග ගහයට තියන්න ඕනි කිව්වා. ඊට පස්සේ ගෙදර ඵලයන් කිව්වා. දැන් ඔන්න කිරිබත්තලිය තරන් යනවා. ගියාම දැන් මේ බිල් එන්නේ කැප කරපු. ඔන්න ගත්තා. දැන් එක්කෙනා එක්කෙනා හිර ගෙදරින් අඩු වෙනවා. අඩු වෙනකොට දැන් මිනිස්සුන්ට මේක ආරංචි වුණා. මිනිස්සු දැනගත්ත මේ බිල්ලට තමයි මේ යන්නේ. දැන් මිනිස්සු බල හිරේට යන්න නම් වැරදි කරන්න එපා. දැන් හොරු නැතුව ගියා. දැන් හොරගම් කරන්නේ නැහැ. දැන් සෙනග දැන් හිරේට සෙනග එන්නේ නැහැ. දැන් අල්ලගන්න විදියක් නැහැ. රාජ්‍යරුවන්ට කිව්වා හරි වැඩේනේ. රජුරු වෙන කරන්න දෙන්නේ රත්තරම්බුට පාරි දාපන් කිව්වා. පාරි දාපන් එතකොට අල්ලන කෙනා හොරගම් කළා කියලා අල්ලලා අපි හිරේ දාමු ඊට පස්සේ අපිට බිල්ලට දෙත හැකි කියලා. දැන් බලාගෙන යන වටින් මිනිස්සු ඔව් යන්තම්වත් කකුලක්වත් පෑගෙන තියන්නේ. දැන් රත්තරම්බුට පාරි දාලත් හොරකම් කරන්න කෙනෙක් නැතුව ගියා. දැන් ඔන්න ක්‍රමක්‍රමයෙන් මේ සිරගේ හිස් වුණා. දැන් ඊට පස්සේ වයසට පලච්ච උදවි එක්කෙනා එක්කෙන දැන් මේකට යවන්න කල්පනා කළා. ඊට පස්සේ මිනිස්සු මොකද කළේ? වයසට යනකම් හිමීට මගහැරලා වෙන රටකට යනවා, වෙන පළාතකට යනවා. දැන් වයසක මිනිස්සුත් නැතුව ගියා. ඊට පස්සේ තීරණය කළා අපි එහෙනම් කිරි දරුව දෙන්න ඕනේ. පුංචි දරුව බිල්ලට දෙන්න ඕනේ කියලා. පුංචි දරුව බිල්ලට දෙන්න ඕනේ කියලා ආරංචි වුණාම පොඩි දරුවින් ඔක්කොම දෙමාපියෝ දරුව තරම් ඒ ජනපදයෙන් පැන්නා. ඊට පස්සේ ළමයි ලොකු වෙලා එක්කන් එනවා. එතකොට ළමයින්ට මුකුත් කරන්නේ නැහැ. ඔහොම වෙලා තියෙද්දි තමයි ඔන්න නියම වෙලා තිබුණා. රජ්ජුරුවන් දැන් පොඩි ළමෙක් නැහැ. දැන් ඊළඟට නියම වෙන්නේ කවුද? රජ්ජුරුවන්ගේ පුතා බිල්ලට නියම වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා බලන්න තියෙ එක ගාන්ට එක වෙන විදිහේ ඒ රජ්ජුරුවන්ගේ පුතා අනාගාමි ඵලයේ ලබන්න පින් කරගෙන ඉපදිච්ච කෙනා. අන්න පින දින එක්කනාට ගානට බේරෙන විදිය. එතකොට බුදුරජාණන් වහන්සේ දා හිතුවා දැන් හිට මෙහෙම වෙනවා හිට උදේට අද කුමාරි මේක බේර ගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මේ වනගත ප්‍රදේශයේට අලවුනුවර වැඩම කළා. වැඩම කරනකොට මෙයාගේ සීමාව බාර ඉන්නවා ගද්ද්‍රබ කියලා යක්ෂ සිම්පතියෙක්. ඒ සිම්පතියා කිව්වා භාග්‍යතුන් වහන්සේ මේකට වඩින් දීපා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මේ ආලවක යක්ෂයා ඊටාම දරුණු කෙනෙක් කිව්වා. කවුරුවත් කියන එකක් අහන්නේ නැහැ කිව්වා. මොහුට තියෙන බලය අසීමිතයි කිව්වා. මොහු මිනිසියෙකුගේ හදවත පිරිමැද්ද ගමන් අතින් ඒ ඔහු උමුතු වෙනවා කිව්වා. ඊළඟට මොහුට පුළුවන්කම මිනිසියෙකුගේ හදවත පලන්න. මොහුට පුළුවන්කම මිනිසියෙකුගේ දෙපා අල්ලගෙන කරකවල වීසි කරන්න ගංගා නංගකින් එහා පැත්තට යන්න. සමුද්‍ර පාර කරන්න පුළුවන් කිව්වා. මේ වගේ මහා බල සම්පන්න කෙනෙක් ඒ නිසා භාග්‍යතුන් වහන්සේට කරදර වෙයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා නෑ ගද්‍රබ මට එහෙම කරදරයක් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒ නිසා මම මෙතනට පිටත් වෙනවා කියලා. එතකොට මේ වෙලාවේ ආලවක යක්ෂයා හිමාල පර්වතයේ යක්ෂ සේනාවන්ගේ සම්මේලනයකට ගිහිල්ලා. ඒ සම්මේලනයේදී සම්බන්ධ වුණ සාතාගිරි හේමවත කියන දෙන්න. සම්බන්ධ වෙලා සාතාගිරි හේමවත දෙන්න බුදුරජාණන් වහන්සේ ගැන හරුණ කිව්වා. දැන් මේ වෙලාවට සාතාගිරි හේමවත දැක්ක බුදුරජාණන් වහන්සේ වඩිනවා. අර නුගරුක් සෙවණට. දැන් බුදුරජාණන් වහන්සේ වඩලා දැන් මිනිස් හැසට පේන්නේ විමානේ. දැන් බුදුරජාණන් වහන්සේට විමානේ පේනවා. දැන් අර ගද්දරප තුන් වතාවක් කිව්ව භාග්‍යතුන් වහන්සේ වඩින්න එපා මෙහෙ. භාග්‍යතුන් වහන්සේට කරදර වෙයි කියලා. කියද්දි කියද්දි තමයි අරක උනේ. ඊට පස්සේ කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ මට කරන්න දෙන්නේ එනම් මං යනවා කියලා. එයා අයින් වෙලා ගියා. එතකොට භාග්‍යතුන් වහන්සේ ගිහින් අර විමානේ මෙයාගේ ආසනිය වැඩ ඉන්නවා. දැන් සාතාගිරි හේමවත යක්ෂ සෙම්පතිවරුන්ට යම් බයක් ඇති වුණා මෙයාගෙන් භාග්‍යතුන් වහන්සේට යම් කිසි අනුතරක් වෙයිද කිව්වා මෙහෙමයි අන්න ඔබගේ විමානයේට භාග්‍ය බුදුරජාණන් වහන්සේ වැඩම කළා. කවුද මේක කිව්වේ? සාතාගිරි හේමවත භාග්‍ය බුදුරජාණන් වහන්සේ වැඩම කළා ඉන්නවා. අපි ඔබගෙන් ඉල්ලීමක් කරන්න කැමති උන්වහන්සේට කිසිම කාරදරයක් අනුතරක් කරන්න එපා. එතකොට මෙයා මේ ආලවක යක්ෂයා තමන්ගේ අසීමිත බලය නිසා යම්කිසි මත්වීමකින් හිටි. ගණන් ගත්තනේ අර කියපු දේ. මම කෝපයට පත් වුණා. මගේ විමානෙට එහෙම කාටවත් එන්න බෑ කිව්වා. මම මගේ විමානෙට එහෙම දෙන්නේ නැහැ කියලා හූ තියාගෙන හඬතල තියාගෙන පිටත් වුණා. ඒ පිටත් වෙච්ච වෙලාවේ තියපු හූව මුළු දඹුද්දීපටම ඇහිලා තියෙනවා. එතකොට ඒ සද්දේට මේ අහසේ හෙන හඬ පුපුරනවා. මේ වගේ හඬතල දීගෙන ගියා. බුදුරජාණන් වහන්සේ සාන්ත සුවයෙන් වැඩ ඉන්නවා. ඊට පස්සේ මම ගිහිල්ලා එකපාරට මොකද කළේ? මහා ගල් වරුසාවක් කිව්වා. ඒ ගල් වරුසාව මේ බුදුරජාණන් වහන්සේ ළඟ මල් පිටිවිලා බිම වැටුණා. එතකොට මේ වගේ නවවිධ වරුසාවක් කියලා තියෙනවා. එදා බෝධි මූලයේදී මේ බුදුරජාණන් වහන්සේව වජිරාසනෙන් අයින් කරන්න නවවිධ වරුසාවක් කිව්වා වගේ මේ ආලවක යක්ෂයා වරුසාවක් කිව්වා. අන්තිමට මොකද කළේ? ආලවස යක්ෂයා ළඟ තියෙනවා ආයුධයක්. ඒ ආයුධයේ කැරකෙන වලල්ලක්. ඒ වලල්ලෙන් ගැහුවම මහමෙරු පර්වතය සුණු වෙනවා. ඒ වලල්ලෙන් ගැහුවා. ගාහකට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඒක ලස්සනට මල් වෙඩිල්ලක් වගේ වැටුණා. එතකොට මේ ආලෝක යක්ෂයා තේරුම් ගත්තා දැන් ඉතින් මේකෙන් කරන්න බෑ. මේකෙන් කරන්න බෑ. එහෙනම් එකම දේ තියෙන්නේ දැන් බලුවා මොකද මේ වෙනස් කරන්න බැරි මේ වෙනසක් වෙන්නේ නැත්තේ. තේරුම් ගත්තා මේ හිත අමුතු හිතක්. මේ ශ්‍රමණයන් වහන්සේගේ හිත අමුතු හිතක්. බැලුවාන් පස්සේ මේ හිත පතුරව පතුරව ඉන්නේ. එතකොට මෙයා කල්පනා කළා මේ මෛත්‍රී හිත වෙනස් කරගත්තනම් මට පහර දෙන්න පුළුවන්. කෝප කරගත්තනම් හරි කියලා යක්ෂයා එකපාරට කිව්වා ඇවිල්ලා නික්කම සමන. ආන්න කිව්වා ශ්‍රමණය වහාම මෙතනින් යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? සාදා උසෝති භගවා නික්කමේ. ඔව් හොඳයි පින්වත කියලා බුදුරජාණන් වහන්සේ එළියට වැඩියා. දැන් මෙයා බලන්නේ කේන්ති ගස්වල පහර දෙන්න. ඊට පස්සේ කිව්වා පවිස සමන. ආයි කිව්වා මේ ශ්‍රමණේ ආයි අතුලට වඩින්න කිව්වා. අතුලට යන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ආයෙමත් අතුලට වැඩියා. වැඩියට පස්සේ කිව්වා නික්කම සමන. ආයෙත් කිව්වා ශ්‍රමණේ එළියට යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ආයෙත් හොඳයි පින්වත් කියලා එළියට වඩිනවා. වඩිනකට ඔව් ආයෙත් කිව්වා පවිස සමන පිවිසෙන්න ශ්‍රමණේ කිව්වා. ඇතුළට යන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ හොඳයි පින්වත කියලා ඇතුළට ඔඩිය කීවතාවක් කරේවද? තුන් වතාවක්. එතකොට උන්වහන්සේ පළවෙනි වතාවෙත් වැඩියා, දෙවෙනි වතාවෙත් වැඩියා, තුන්වෙනි වතාවෙත් වැඩියා, හතරවෙනි වතාවෙත් කිව්වා. දැන් එතකොට මෙයා බැලුවා මෙහෙමම කළා මෙහිසට පත් කරෝලා පරද්දනවා. හතරවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ පවිස සමණකම පස්සේ ඇතුළට වැඩලා ආසනේ වාඩි වුණා. වාඩි වුණාට පස්සේ නික්කම සමන කිව්වා. ශ්‍රමණි වහම පිට වෙන්න කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නක්වාහන්තං ආවුසු නික්ඛමිස්සාමි. ආශ්මත මම පිටත වෙන්නේ. යන්ති කරණීයං ඔබට මොනවද කරන්න පුළුවන්? තං කරෝහි. ඒක කරන්න කිව්වා. එතකොට දැන් මෙයාගේ බලපරාක්‍රමය දැන් මෙයා බැලුවා අර ක්‍රමයෙන් බලන හිටියේ. එක එක ක්‍රමයෙන් බැලුවා බැරි වෙලා තිබුණා. කිව්වා පඤ්ඤන්තං සමන පොච්චිස්සාමි. ශ්‍රමණේ මං දැන් ප්‍රශ්නයක් අහනවා. සචේම නිවාකරිස්සසි. හැබැයි මට උත්තර නොදුන්නොත් චිත්තං වාති කිපිස්සාමි. නුඹේ සිත විකෘති කරනවා කිව්වා. සිත වෙනස් කළා දානවා කිව්වා. ඒක තමයි එයා කරන්නේ. එයා හිත වෙනස් කරන්නේ එයාගේ බලෙන් එයා හෘදේ අත ගන්නවලු. අත ගාපු ගමන් සිත කැළඹිලා යනවා පුද්ගලයාගේ. හදයන් වාතේ පාලිස්සාමි. ඔබගේ හෘද වස්තුව පලා දානවා. පාදේසුවා ගහිත්වා පාර ගංගායන් කිපිස්සා. පාවලින් අල්ලාගෙන ගඟෙන් එතරට මං ඔබව වීසි කරනවා කියලා කිව්වා. දැන් පින්වත්නි මේ ප්‍රශ්න ටික මෙයා දැන් මෙතනට එනවා. එක එක ඍෂිවරු තාපසවරු වනාන්තර යනකොට උතන්ට එනවා. ආවට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ ඍෂිවරුන්ගෙන් මේ ප්‍රශ්න ටික අහනවා. මොකද මෙයාට අවසර තියෙනවා මේ ප්‍රශ්න උත්තර දුන්නේ නැති අයට හානි කරන්න. ඉතින් බොහෝ පිරිසකට දැන් හානි කළා. දැන් මේ රජ්ජුරුව බලි දාන දෙන්න පටන් අරගෙන 12 අවුරුද්ද. අවුරුදු 12ක් දිනපතා බිල්ලට එක්කෙනා එක්කෙනා දීලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආලවකට කියනවා, ආශ්මත මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ මාගේ සිත කැළඹිය හැකි, මාගේ හදවත පැලිය හැකි, මාගේ පාවලින් අල්ලා ගඟෙන් එතරට වීසි කළ හැකි කෙනෙක් මං දකින්නේ. ඔබ කැමති නම් මේ ප්‍රශ්න අහන්න කිව්වා. මෙයාට මේ ප්‍රශ්න වල හම්බ වුණේ දෙමව්පියන්ගෙන්. මේ ආලෝක යක්ෂයාගේ මව්පියන්ගෙන් තමයි හම්බ වුණේ. ඒ මව්පියන් මේ ප්‍රශ්න ඉගෙන ගත්තේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අහපු ප්‍රශ්න තමයි මේ පරම්පරාවෙන් මෞපිය පරම්පරාවෙන් ඇවිල්ලා ඉගෙන ගත්තේ. ප්‍රශ්න වලට අහන්න බැරි අයට මේ කාලේ වගේ හිටියනම් ඉවරයි. අයි මේවට උත්තර දෙන්න කෙනෙක් නැහැ. මේ කාලේ මේ ආලෝකකෙන් වෙන කෙනෙකුට වරන් හම්බ වුණා නම් එහෙනම් තාමත් වැඩි යනවා. අයි මේක කෙනෙක් නැහනේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා අපිචත්වං ආවසු පුච්ච යදා කාංකසීති. ඔබට මේ ඒ සැකේ තියෙන ප්‍රශ්න තියෙනවනේ, මේ ප්‍රශ්න අහන්න කිව්වා. එතකොට මේ ආලව් යකු ආලවක යක්ෂයා භාග්‍යතුන් වහන්සේගේ ගාථාවෙන් අහන්නේ මේ ප්‍රශ්න. ඒ හරීම මිහිරි ගාථා. මෙයා දරුණු වුණාට ගාථා ඉස්තර. ඒ කියන්නේ මේ ගාථාවල සම්පූර්ණයම තියෙන්නේ මහා පුදුම සහගත විදිහේ ප්‍රශ්න. කින් සුද්ධ විත්තං පුරිසස්ස සෙට්ඨං කින් සු සුචින්නෝ සුඛමාවහාති කින් සු හවේ සාදුතරං රසානං කතං ජීවින් ජීවිත මාහු සෙට්ඨං කින්සුද විත්තං පුරිසස්ස සෙට්ටං. මේ මිනිසයාට තියෙන ශ්‍රේෂ්ඨ වස්තුව කුමක්ද? පළවෙනි ප්‍රශ්නේ. කින්සු සුචින්නෝ සුඛමාවහාති. කුමක් පුරුදු කිරීමෙන්ද සැප ලැබෙන්නේ? කින්සු හවේ සාදුතරං රසානං. මේ ලෝ ඇති අනේක රසයන් අතරින් වඩාත්ම ඒකාන්ත රසය කුමක්ද? කතං ජීවින් ජීවිත මාහුසෙට්ටං. කොයි අයුරින් ජීවත් වීමද ශ්‍රේෂ්ඨ ජීවිතය කියන්නේ? බුදුරජාණන් වහන්සේ ගාථාවකින්ම පිළිතුරු දෙනවා. සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. සච්ඡං හවේ සාදුතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨං. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං. මේ මිනිසයා සතු ශ්‍රේෂ්ඨ දෙය ශ්‍රද්ධාවයි කියලා. එතකොට ශ්‍රද්ධාව කියන්නේ කොහොමද? ඔව්, සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වය, උතුම් බෝධිය, අවබෝධය ගැන අදහා ගැනීම මේක සත්‍යයක් කියලා. එතකොට උන්වහන්සේගේ අවබෝධය අදහාගත් කෙනාට උන්වහන්සේ දේශනා කරපු දේවල් පිළිගැනීමට අපහසුවක් නැහැ. උන්වහන්සේගේ සම්බුද්ධත්වය ගැන සැක නොකරන කෙනාට. මොකද උන්වහන්සේ තමයි අපට නිරේ ගැන දේශනා කළේ. උන්වහන්සේ තමයි අපට ප්‍රේත ලෝක ගැන දේශනා කළේ. උන්වහන්සේ තමයි අපට අසුර ලෝක ගැන, තිරිසන් ලෝක ගැන දේශනා කළේ. උන්වහන්සේ තමයි අපට දේශනා කළේ මේ අපි මේ ගමන් කරන ජීවිතේ ආරම්භක කෙලවරක් හොයන්න බැහැ කිව්වා. මේ පටන්ගත් තැනක් හොයන්න බැහැ කිව්වා. ඉතින් හරි පුදුම මේ විස්තරයක්. ඒ අපිට නිකන් තේරෙන්නේ මේ අදියේ පටන් ගත්තා වගේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තොත් දැන් කල්ප ගණන් වලින්නේ උන්වහන්සේගේ ජීවිත කතන්දරේ තියෙන්නේ. දැන් කල්පේ උන්වහන්සේ විස්තර කළේ මේ සතුප මහතා කුස, සතුප මහතා දිග, ගල් පර්වතයක් වසර 100කට වතාවක් සිනිඳු සේලයකින් පිස දමමින් සිටිද්දී කාලයාගේ ඇවෑමෙන් මේ පර්වතයේ ගෙවි යයිද? එහෙත් කල්පයේ ගෙවි නැත. දැන් අපි ගත්තොත් මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා කීනම පහළ වුණාද? කක්කුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. කක්කුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000යි. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30,000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000යි. අපිට හිතන්නවත් පුළුවන් ද බෑ. දැන් මේකට අපිට පුරා විද්‍යාවෙන් හොයාගන්න බෑ. වෙන ක්‍රමයකින් මේක මැනගන්න පිළිවෙල නැහැ. නමුත් බුද්ධ දේශනාවල මේ ගණන් හිලව් තියෙනවා. මේ ගණන් විස්තර තියෙනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අදහා ගන්නවා. ඉතින් අපිට මෙයා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට උන්වහන්සේ දේශනා කළා මේ පමණක් නොවේ. දැන් මේ මහා භද්‍ර කල්පයේ මම කියන්නේ. එතකොට දැන් අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළවන්නේ මේ මහා භද්‍ර කල්පයේ. එතකොට ඒ කාලෙදී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000. දැන් අපිට හිතා ගන්න බෑ මේ අපිට මේ අවුරුදු 50-60 එපා වෙලා ඉන්නේ. මේ හොඳටම ඇති වෙලා දැන් මේ හොඳට පදන් වෙලා ඉන්නේ. සමහර අයලා කියනවා අනේ අපි මොනවාට ඉපදුනාද? මොනවාට අපි ඉන්නවාද? ඇයි මැරෙන්නේ නැත්තේ කියලා මගෙන් ඇවිල්ලා අහනවා. එතකොට අපිට පේනවා මේ 50-60 ඉවර කරගන්න මේ අමාරු එකේ 80,000ක් කාලේ දැන් මේ ආයස වැඩෙන විදියනේ. එතකොට මේ ලুকু දුකක් විඳ විඳා තමයි යන්න තියෙන්නේ. ලুকু දුකක් විඳ විඳා යන්න තියෙන්නේ. මේ බඳු කල්පවලින් දැන් මේ කල්පි දිග ගැන මම මේ කිව්වේ. එතකොට මේ බඳු කල්ප සාරාංශංකීය කල්ප ලක්ෂයක් හිතා ගන්න පුළුවන්ද? අර එක්තරා තරුණයෙකුගේ සිතේ අප්‍රමාණ වීරියකින් මව් කර තියාගෙන සාගර තරණ යෙදුණනේ. එදාන ඉස්සල්ලාම මේ හැකියාව තමන්ගේ සිතේ තියෙනවා කියලා දෙවි කෙනෙක් පෙන්වලා දුන්නේ ඒ අසංකේය කල්ප ලක්ෂ 20කට කලින්. එතකොට බලන්න මේ 20 අසංකේය කල්ප ලක්ෂයකට පෙර තමයි මේ තරුණයා එච්චර හිටියේ ශක්තිමත් වෙලා. ඊට පස්සේ අසංකේය කල්ප ලක්ෂ 16ක් ගෙවිලා ගියා. සුමේද තාපස බවට පත් වෙලා විවරණ ලබද්දී. එතකොට බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ විවරණ ලැබුවේ. පළවෙනි විවරණේ. ඊට පස්සේ අසංකේය කල්ප ලක්ෂ 4ක් ගියා. එතකොට මේ වගේ සංසාරයක තමයි අපිත් මේ ඇවිල්ලා ඉන්නේ. දැන් එතකොට අපිට කල්පෝලින් කියන්න පුළුවන් අපි ගෙවපු ගණන දැන් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ තුලින් අපේ ජීවිත ගැන අපි බැලුවොත් අපිට මේවැ ගිවිච්ච ආකාරයෙන් අපිට කල්පෝලින් කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේබඳු ආකාරයක ජීවිත අපිට තියෙනවා කියලා අපිට යන්තම් විශාලිට නෙමෙයි යන්තම් තේරුම් යන්න අපට උපකාරී වන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන අපේ හිතේ පැහැදීම. මේක වෙන වෙන විෂයන් එක්ක කලවම් කරගත්තොත් මේක අපට තේරෙන්නේ නැහැ. එක්ක මේක පටලව ගන්නවා. හිතන්න පුළුවන් මේක වෙන කෙනෙක් මේ බාය කරන්න කියපුවා. එහෙම නැත්නම් මේක ධර්මෙ නෙවෙයි. සමහර කෙනා මේක දර්ශනෙ නෙවෙයි කියනවා. ඒ නිසා මොකද දැන් එහෙම මෙහෙම නැත්නම් සසරක් කියෙම නැත්නම් සතර අප වැටීමකුත් නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයන් අවශ්‍යතාවයකුත් නැහැනේ. දැන් මේ අනිතක මේකේ භයානකකම ගැන උන්වහන්සේ උපමාවක් දේශනා කළානේ. කියනවා උදේට හෙල්ලපාර 100කින් අයිනෝ. 10වලටත් හෙල්ලපාර 100කින් අනිනවා. ඔව් රාත්‍රියටත් හෙල්ලපාර 100කින් අයිනෝ. හෙල්ලපාර 300කින් පහර කරන කෙනා දිනපතා අවුරුදු 100ක් ඇවෑමෙන් සතර පායෙන් අත් මිදෙනවා ය සෝතාපන්න වෙනවා කියලා කිව්වොත් කැමති වෙන්න කියනවා. කැමති වෙන්න කිව්වා. මොකද හේතුව? ඊට වඩා දුකක් මෙයාට විඳින්න තියෙනවා. දැන් අපිට මේක අපි දැන් මේ වහනවා. නමුත් අපිට මේක හිතට වටහා ගන්න කොච්චර අමාරුද? එතකොට වටහා ගන්න අමාරු පැති වලදී අපේ හිතට ඒ කෙරෙහි විශ්වාසය සපයන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ කෙරෙහි අපේ හිතේ ඇති පැහැදීමයි. ඒ පැහැදීම නැති කෙනෙක් මේ මාර්ගය යන්නේ නැහැ. ඒකනේ දැන් මේ පැහැදීමනේ ස්ථාවර වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව කොහේ දැක්ක යුතුද? ශ්‍රද්ධාව කොහේ දැක්ක යුතුද? ශ්‍රද්ධාව දැක්ක යුත්තේ සූතාපට්ටි අංගවලය. එහෙනම් අපිට පේනවා මේ අපේ තුල අපේ ওই ආන්තන් ඇති වෙන ශ්‍රද්ධාවම තමයි ධර්ම මාර්ගය යනකට ගිහිල්ලා ධර්ම මාර්ගය තුල ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි කිව්වා මිනිසා සතු ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රේෂ්ඨ වස්තුව. මොකද්ද? ශ්‍රද්ධාව සද්දීද විත්තං පුරිසස්ස සෙට්ට. ඊළඟට ආලවක යඟි කුමක්ද? කිංසු සුචින්නෝ සුකමා. බලන්න කොච්චර වටිනා ප්‍රශ්නද මේ අහන්නේ. කුමක් පුරුදු කළද සපල විදං දැක්කනේ මට මෙහි අහන්න ප්‍රශ්නවල ඇති අහල දැක්කනේ. පිරිත් අසද්දී ජනිල් දොරවල් වසාගෙන සිටියාට කමක් නැද්ද? බලන්න මේ ප්‍රශ්නයි මේ ප්‍රශ්න අතර මොන තරම් වෙනසක්ද? කිංසු සුචින්නෝ සුකමාවහාති. කුමක් පුරුදු කළොතින්ද සැප ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ උත්තරය මොකද්ද? ධම්මෝ සුචින්නෝ සුකමාවහාති. ධර්මය මනාකොට පුරුදු කිරීමෙන් සැප ලබා දෙයි. මේ ඇලපිලි ඉස්පිල්වත් නැහැ අපිට ආය අමුතුවෙන්. ඔව් හැදේටි කියලා කිසි දෙයක් නැහැ. පරිපූර්ණ පිළිතුරු. ධර්මයේ පුරුදු කිරීමෙන් සැප ලබා දෙයි. මේ ලෝකේ කාට හෝ වේවා ස්ථිර සාර වූ සැපයක් ඔහු අත්විඳිනවා නම් ධර්මයේ පුරුදු කිරීම තමයි ඔහුට තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තත් ධර්මයේ පුරුදු කරපු කෙනෙක් තමයි සැප ලබන්නේ. මේ යුගයේ ගත්ත ධර්මයේ පුරුදු කරපු කෙනෙක් තමයි සැප ලැබෙන්නේ. අනාගතයේ ගත්තත් ධර්මයේ පුරුදු කරපු කෙනෙක් තමයි සැප ලබන්නේ. එතකොට දැන් මේ සැපේ ලබන්න බාධක දේවල් මනුස්සයට තියෙනවා. ධර්මයේ පුරුදු කරන්න බාධක වෙන දේවල් තමාලග තියෙනවා. එතකොට මේ බාධක මැඩගෙන තමයි යා ධර්මයේ පුරුදු කළ යුත්තේ. ඒද බුද්ධ කාලෙත් එහෙමයි. ඉතින් ගොඩාක් ඉතින් පින්වන්තයි හිටියා. බොහෝම ලේසියෙන් එකල ජීවත් වෙච්ච අයගේ ජීවිතවලට ධර්මයේ ප්‍රවිෂ්ට වුණා. බොහෝම පහසුවෙන් ඒ ධර්මයේ ජීවිතවලට උරා ගත්තා. දැන් අපිට එහෙම නෑ. දැන් මේ යුගයේ අපි ධර්මයේ කියනවා අපේ හිත ඇතුළට මේක යන්නේ නෑ. ඒක ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ නෑ. දැන් ඒකට හේතුව තමයි අපේ තියෙන පින්බලයේ යම්කිසි අඩුවක්. ඒ කාලේ එහෙමනේ. දැන් බලන්න මේ වගේද. දැන් අර මේ දෙවියන්ෙන් වරන් අරන් මේ නුගරුකක තමන්ගේ විමානය හදාගෙන ඒ ප්‍රදේශයට ආධිපත්‍ය පතුරවාගෙන මහා සිම්පති බල සම්පන්න යක්ෂයෙක්, නිතිපතා මිනිස් බිලිගත් යක්ෂයෙක්. නමුත් අපිට පේනවා ඔහු තුල තියෙන පුණ්‍ය මහිමේ. ඔහු අහන ප්‍රශ්න, ඔහුට ලැබෙන පිළිතුරු, ධම්මෝ සුචින්නෝ සුකමාවහාති, ධර්මයේ පුරුදු කිරීමෙන් සැපේ ලැබේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මොකද්ද? කිංසු හවේ සාදුතරං රසානං. බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුර කුමක්ද? ඔව්, සච්ඡං හවේ සාදුතරං රසානං. හවේ කිව්වේ ඒකාන්තයෙන්ම. ඒකාන්තයෙන්ම මේ රසයන් අතර වඩා මිහිරි මధుර වූ ප්‍රණීත වූ රසේ වනාහි සත්‍යයි. දැන් සාමාන්‍ය ලෝකයාට ඇත්ත මොකද්ද? තිත්ත ඇත්ත කියලා නේ කියන්නේ. ඔව්, සාමාන්‍ය ලෝකයා කල්පනා කරද්දී සාමාන්‍ය ලෝකයාට සත්‍ය තිත්තයි. ඒකට තිත්ත ඇත්ත කියන්නේ. දැන් ධර්මයේ තුල කියන සත්‍ය ප්‍රණීතයි. සච්ඡං හවේ සාදුතරං රසානං. මේ රසවල් අතර ඒකාන්තයෙන්ම අග්‍රවන්නේ, ප්‍රණීත රසය වන්නේ සත්‍ය රසයයි. සත්‍ය රසයයි. එතකොට මේ මියුරු ප්‍රණීත වූ රසය කුමක්ද? සත්‍ය. බුදුරජාණන් වහන්සේ නමක් තියෙනවා, සච්ච නාම. සත්‍ය නම් බුදුරජාණෝය. එතකොට උන්වහන්සේගේ ජීවිතේ පුරාම උන්වහන්සේගේ වචන හැම වචනයක්ම සත්‍ය. උන්වහන්සේ වචන පාවිච්චි කරන්නේ ඔව් සත්‍ය මත පිහිටලා. ඒ නිසා උන්වහන්සේ මේ දේශනා කරපු දේවල් හැම එකක්ම සත්‍ය. එතකොට මේ සත්‍ය තුල තියෙනවා රසයක්. එතකොට මේ සත්‍යට ආසා කරන කෙනාට ඒ සත්‍ය රසවද්දයක්, ඒ සත්‍ය රස දැනෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ අපිට ජීවිතය ගැන පෙන්වා දෙන දේවල්, මේවා තුලින් අපි දුක්ඛාරය සත්‍ය ගත්තත්, දුක්ඛ සමුදයාරය සත්‍ය ගත්තා, දුක්ඛ නිරෝධාරය සත්‍ය ගත්තා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍ය ගත්තත් මේ සෑම සත්‍යයක්ම මිහිරි රසයෙන් යුක්තයි. දැන් මේ සාමාන්‍ය ලෝකයේ තුල මේ වගේ සත්‍යයක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේගේ ධර්මයේ තුලින්මයි. ඒ නිසා උන්වහන්සේ දේශනා කරපු දේ තුලින් ඒ සත්‍ය තමයි ලෝකෙට ලැබෙන්නේ. ඉතින් මේක තමයි රසවතර අග්‍ර වූ රසේ, සත්‍ය රසේ. ඊළඟට ඇහුවේ කුමක්ද? කතං ජීවින් ජීවිත මාහුසෙට්ටං. ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියා කියන්නේ කුමන අයුරින් ගත කරන ජීවිතයටද? පඤ්ඤා ජීවින් ජීවිත මාහුසෙට්ටං. ඥානවන්තව ප්‍රඥාවෙන් යුක්තව ගෙවා දමන ජීවිතේ තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියන්නේ. දැන් බලන්න මේ ලෝකේ කොයිතරම් වෙනස්ද? ඊට වඩා කොයිතරම් වෙනස්ද? දැන් මේ ලෝකේ යන රටාව අද තීරණය කරන්නේ කවුද? මාධ්‍ය විසින්. ඒතර ලෝකේ යන රටාව තීරණය කරන්නේ මාධ්‍ය නිසා. මාධ්‍ය තීරණය කරන්නේ කවුද? බටහිර ජාතීන්. ඒ බටහිර ජාතීන් පෙන්වන රටාවට නේද මේ ලෝකේ ඔක්කොම යන්නේ? ඒ ලොකෝම ලෝක යන්නේ බටහිර ජාතීන් පෙන්වන රටාවට. මාධ්‍ය විසින් මේ පුද්ගලයන්ව විකෘති කරනවා. එතකොට ප්‍රඥාවට තියෙන ආයුෂ නැති වෙලා යනවා. දැන් අර එක මේ සින්දු කියන ඥානවෙක් කෙනෙක් ඉන්නවා, ලීඩි ගගා කියලා. මස් හැඳුමක් ඇඳගෙන ආවා යා නටන්න. කිරිකිතී බෑ. බඩවැල් ඉල්ලගෙන නටනවා. ඊරස හැමෝටම පුදුම වෙලා මෙයා වඩාගෙන. මෙයාට මල් පූජ කොල්ලා. ඊට පස්සේ විශ්වවිද්‍යාලවල වෙනම කෝස් දැම්මා ලීඩි ගගාගේ සිරියාව. දැන් මේ අපි දන්නේ කොහොමද මෙව්වා? මේ කොහොමද හිටියේ අපි? මාධ්‍ය. දැක්කද මාධ්‍ය ආපු දුර? ඒකයි වෙලා තියෙන්නේ. එතකොට මේ මූණ දෙන්නේ සාමාන්‍ය ජනයා. එතකොට අපට පේනවා මිනිස්යාට අසුරට ලැබෙන කාලන මිතුරන්ගේ ඇසුර බොහෝ ඈතයි. කාලන මිතුරන්ගේ ඇසුර ළඟ නැහැ. බොහෝ ඈතයි. ළඟ තියෙන්නේ මාධ්‍යයි. එතකොට මේ මාධ්‍ය ළඟ තියෙන මාධ්‍යෙන් දෙන තොරතුරු ඔස්සේ තමයි මිනිස්යාගේ ජීවිතයේ හැසිරෙන්නේ. දැන් මාධ්‍ය වලින් කවුරු හරි ප්‍රසිද්ධ කීප දෙනෙක් කිව්වොත් ධර්මයෙන් වැඩක් නැහැ, ධර්මයෙන් වැඩක් නැහැ කියලා කී දෙනෙක් අතාරිනවද? අතාරිනවා බොහෝ දෙනෙක්. අර කලන මිතුරන්ගේ ඇසුරින් යමක් තේරුම් ගත්ත එක්කෙනා විතර ඒට හසු නොවි ඉන්නවා. අනිත් ඔක්කොම අතාරිනවා. මාධ්‍ය වලින් දිගින් දිගට කිව්වොත් නෑ මේකක දැන් ඔන්න සිංහල අවුරුදු කාලේනෝ දැන් කියනවා ඉස්සරහට මේක කරන්න මේක කරන්නේ කියන විදිහට කරනවා. එතකොට හසුරවන්නේ යමකින්ද? ඒ හසුරවන්නේ ධර්මයෙන් නොවේ. ඉතින් ඒ නිසා දැන් මම කියවන්නේ දැන් දැක්කනේ අර ක්‍රිකට් නිසා වෙච්ච දේ. දැන් ඉන්දියන් කාරයෝ වෛර බැඳන් ඉන්නවා මේ ලංකාවට, රාවණාගේ කාණ්ඩ එනවා කියලා සීත පැහැර ගන්න සීතලු කප් එක. එතකොට බලන්න දැන් මේ ඔය වෛරින් තමයි අපේ රටට කාලිගමා ගාක්‍රමණය ආවේ. ඒ වෛරින්මයි එල්ටීටී පුහුණුවත් ආවේ. දැන් බලන්න ආගමික ග්‍රන්ථ නාමයෙන් වෛරේ පැතිරීමේ ශාපේ රට විඳින තාලේ තුන්රුවන් සරණ අපිට තියෙන නිසා අපිට එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ. ජය පරාජය සතුටින් පිළිගන්න අපේ මිනිස්යන් දක්ෂයි. දැක්කනේ වෙනස. එතකොට මේ ප්‍රඥාවෙන් ගත කරන ජීවිතේ තමයි ශ්‍රේෂ්ඨවන්නේ. එතකොට ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයේ ගත කරපු අය තමයි සෝවාන් වුණේ. ප්‍රඥාවෙන් ජීවිතයේ ගත කළ අය තමයි සකදාගාමි වුණේ. ප්‍රඥාවෙන් ජීවිතයේ ගත කරපු අය තමයි අනාගාමි වුණේ. ප්‍රඥාවෙන් ගත කරපු ජීවිතය තියපු අය තමයි අරහත්තුනේ. ඉතින් ඒ නිසා දැන් ඔය ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ පුදුම විදිහේ වර්ණනාවල් දෙනවා. උන්වහන්සේ එකතැනක දේශනා කරන වාහලේ ගහන්න බෑ කියනවා කැණි මඩල නැත්තම්. අර කැණි මඩල කියන අර මැද්දි තියෙන අර රවුම් ලීයට තමයි ඔක්කොම පරාල ටික විද්දන්නේ. එතකොට මේ පරාල වල පැවැත්ම සම්පූර්ණයෙන්ම රඳාම පවතින්නේ කැණි මඩල මතයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වගේ කියනවා ප්‍රඥාව. ප්‍රඥාව තිබ්බොත් තමයි යාගේ ජීවිතේට පොඩ පොඩ හරි කුසල් දහම් රැස් වෙන්නේ. පිනක් දහමක් කරගන්න යා පෙළඹෙන්නේ යා ප්‍රඥාවෙන් කල්පනා කරනවා නම්. හොඳට හිතලා බලන්න, අද උනත් ඔබේ ජීවිතේ ගත්තොත් පිනකට දහමකට යමු වුණා නම් මේ කල්පනා කිරීම උදව් වෙලා නැද්ද? නුවන් කල්පනා කිරීම උදව් වෙලා තියෙනව නැත්තම් හිත ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න ගියා නම් නේ. එතකොට මේ නුවන් කල්පනා කරන දේ තමයි උදව් වෙලා තියෙන්නේ. ඊළඟට අහනවා කතං සුත්තරති ඕඝං කතං සුත්තරති අන්නවං කතං සුදුක්ඛං අච්චේති කතං සුපරිසුජ්ජති. හරි ලස්සනයි මේ පාළිනේ. කතං සුත්තරති ඕඝං. ඔව් මේ ඕඝ. ඕඝ කිවි සැඩ පහර. ඔබ දැකලා ඇති වේගෙන් ගලන සැඩපාර ඕග. මේ ඕගය වගේ තමයි අපේ ජීවිත පුරා තියෙන මේ කෙලෙස් සහිත සිතිවිලි රටාවෙන් හැදෙන දේ. තිය දේශනා තියෙනවනි කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග සතර ඕග මේකට වැටිච්චාය හැටියට තමයි මේ අපි සංසාරේ මේ ගසාගෙන යන්නේ ගසාගෙන යන්නේ කර්ම විපාක දායාද කරගත්තු පටිච්ච සමුප්පාදයෙන් හැදුණු ඕගේ එතකොට මේ ඕගේ තරණය කරන්නේ කොහොමද කතන්සු තරති අන්නවං අන්නව කියන්නේ සයුර සයුරු තරණේ කෙසේ වෙයිද කියලා අහනවා කතන්සු දුක්ඛං අච්චේති ඔව් දුක ඉක්මවා යන්නේ කෙසේද කතන්සු පරිසුජ්ජති පිරිසිදු වන්නේ කෙසේද බුදුරජාණන් වහන්සේ උත්තර දෙන ලස්සන උත්තරයක් සද්ධාය තරති ඕඝං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති සද්ධාය තරති ඕඝං මේ ඕඝය තරණය කරන්නේ ශ්‍රද්ධාවෙනි ඇයි ශ්‍රද්ධාව නොතිබෙන්න එයා මේ එකක්වත් කරන්නේ නෑනේ. මේ හැමදේම කරන්න එයාට උපකාර වන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් දේශනා කරපු දේ ගැන ඔහු තුළ ඇති පැහැදීමයි. ඒ පැහැදීම නොතිබෙන්න වීරිය ගනීද? නෑනේ. ඒ පැහැදීම නොතිබෙන්න උත්සාහවත් වෙන්නේ නෑ. එහෙනම් මේ ඒකයි මේ ධර්ම මාර්ගයේ ආරම්භයම බීජ අවස්ථාව. නැත්තං ඒ ධර්මාර්ගයට උපකාරී වෙන මූලිකම ධර්මය ශ්‍රද්ධාව කියන්නේ. මේ ශ්‍රද්ධාව නැතිවීමෙන්මයි හරියට වෙනත් වෙනත් මති මතාන්තර ඇතිවන්නේ. අප්‍රමාදේන අන්නවං. අප්‍රමාදේ කියන්නේ වීරිය. කැපවීම. එතකොට ශ්‍රද්ධාවෙන් යුක්තව මෙයා මේකට ඉතර වෙන්න වීරිය තමයි පාවිච්චි කරන්නේ අප්‍රමාදේ. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක පින්නුවා උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ සියලුම සත්වයන්ගේ පාසටහන් හස්තියාගේ පාසටහන ඇතුළට දාන්න පුළුවන්. ඒ වගේ තමයි කිව්වා මේ ලෝකේ යම්තා කුසල් ධර්මයක්ද මේ සියල්ලම දාන්න පුළුවන් කෝ එක වචනයක් ඇතුළට අප්‍රමාදය කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඉතින් හරියට වීරිය ගන්න ප්‍රකාශ කළා කරුණු ඉතින් මිනිසුන්ට පින තිබ්බා. එතකොට මේ අවුල නැහැනේ. දැන් අද ඉන්න මිනිස්යාගේ හිත අවුල් වෙන්න තියෙන අවස්ථාව ඉස්සර මිනිස්සුන්ට වඩා වැඩි. දැන් ඔන්න අපි පුංචි කාලේ අපිට මතකයි අපිට හැම ගෙදරකටම රේඩියෝ නැහැ. අපි පුංචි කාලේ. ගෙවල් වල රේඩියෝ තියෙනවා. අපි රේඩියෝ වටේට යන්නේ මුවන් පැලස අහන්න. චූටිම කාලේ සිද්ධි මේ කියන්නේ. ටෙලිෆෝන් හැම ගෙදරකටම නැහැ. ලයිටුත් හැම ගෙදරකටම නැහැ. පත්තරේ නම් ගන්නවා අර මොකද්ද චිත්ත කතාවක් තිබ්බ ඩිංගිරි මණිකද මොකද්ද ආන් ඒක බලන්න ඒක විතරට අපි ආස මිහිර පත්තරේ හරි ලස්සන සුරතල් දේවල් තිබුණා මිහිර පත්තරේ අපිට ගන්න අවසර තිබ්බා එතකොට අපිට දැනුම ලැබෙන තිබිච්ච අවස්ථාව හරි අඩුයි සීමා සහිතයි එතකොට අපි සෙල්ලම් කරනවා බෝල ගහනවා ඊට පස්සේ දුවනවා සරුංගල් අරිනවා ගෙදර හිටියත් ඉතින් දුවනවා පයින්නවා සෙල්ලම් කරනවා දැන් ළමයට මුකුත් නැහැ. දැන් මේ වෙද්දි චූටි ළමයින්ට ටෙලිෆෝන් තියෙනවා. ඔව් පුංචි ළමයින් කම්පියුටර් ඉල්ලනවා. ඒතර මේ ළමයි ඔක්කොම පත්‍ර තියෙනවා සිය ගානක්. ටීවී චැනල් තියෙනවා බර ගානක් තියෙනවා. රේඩියෝත් එහෙම. මේ ඔක්කොම මැද්දෙන් අර මිනිස්සයා දැන් යන්න තියෙනවා. එතකොට ඔහුට මේ අප්‍රමාදීව දහම් කරුණක් මෙනෙහි කරන්න කාලයක් බොහෝ විට නැහැ. ඊට පස්සේ මාධ්‍ය මෙහෙවන විදිහට ਉਹ කල්පනා කරන්න ඕනේ. ඒ ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන මම දැක්ක එක දැනක එක මාධ්‍යෙම කතා වෙනවා. මේ විනාශයේ ලෝකේ දැන් සිද්ධ වෙන්නේ මාධ්‍ය හරහා නේද කියලා. ඇයි එක රටක් ඇවිලෙනකොට ඒක ප්‍රචාරය වෙනවා අනිත් රටවල් වලට. ඇයි මේක එතනටම යනවනේ එක එක මේ මාධ්‍ය සමාගම් යනවනේ. ගිහිල්ලා එතනම ඉඳලා ඒගොල්ලොත් අර ඇඳුම් දාගෙන අර ගිනිදල් මැද්දෙන් කෑක ගහක වෙනවා මෙන්න ගිනි ගන්නවා මෙන්න ඇවිලෙනවා කියලා. අර නැති අයත් ඇවිලෙනවා එතකොට. එහෙමනේ දැන් වෙන්නේ. දැන් මේ වීගෙන් ඇවිලීගෙන යන අර මේ අර රතිඤ්ඤයේ අර නූල පත් වෙනවා වගේ. මොකද්ද මේ වෙන්නේ? මේ එතකොට මිනිස්සු ඔක්කොම ඒකට ඕන හැටියට ඇසිරෙනවා. ඉතින් මේක නවත්තන්න බෑ. මේ රටාව තුල විනාශය යනවා ඒක නවත්වන්න අමාරුයි ඉතින් ලෝකෙට අප්‍රමාදීව ප්‍රමාද රහිතව යන්න නම් සිත අවුලක් නැතුව තියෙන්න ඕනේ ඒ කාලියම නැහෙනේ බොහොම සංසිද්ධුණු මිනිස්සු වේගින් මේ ධර්මයේ අල්ලගන්න කලබල නැතිකම තුල ගොඩාක් ජීවිතේ සිත ධර්මයේ පිහිටව ගන්න උපකාරී වුණා විරියේන දුක්ඛං අච්ඡේති මේ දුක ඉක්මවා යන්නේ වීරියෙන් කිව්වා උත්සාහයෙන් කිව්වා ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න තියෙන්නේ නම් මොකෙන්ද වීරියෙන්මයි උත්සාහයෙන්මයි කුසල් දහම් වඩන්න තියෙන්නේ ඒ උත්සාහයෙන් මිසක් වෙන දෙයකින් මේකේ කරගන්න විදියක් නැහැ හොඳට බලන්න කල්පනා කරලා දැන් අපි හැමෝගෙම වගේ ජීවිතවල ඇති එක දිගට කුසල් දහම් වැඩිච්ච එකක් අපි හැමෝගෙම ජීවිතවල නැහැනේ ඔන්න අපිට මතකේ තියෙන්න පුළුවන් ඔන්න සමාධියක් ඇති වෙච්ච මතකේ තියෙන්න පුළුවන් ධර්මයේ ගොඩක් මෙනෙහි කර කර හිටපු මතක තියෙන්න පුළුවන් හිත බොහොම තැම්පත්ව සාන්තව තිවිච්ච ඒ මතකයක් හැරිට තියෙන මේ හැම කාලයකම ඒ විදිහෙන් කැප වෙලා ඇති වෙච්ච එකක් තියෙන. කාලය ගෑවෙමින් සමහර විට අපිට ඒ සත්‍යය නැති වෙනවා. ඒ විදිහට කැප කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඊට පස්සේ අපිට හිතෙනවා අනේ ඉස්සර මට ධර්මයේ තිබුණා දැන් නැහැ. ඉස්සර මං හොඳට ධර්මයේ මෙනෙහි කළා දැන් බෑ. එතකොට මෙහෙම අපිට හිතෙන්නේ අර වීරිය අපිට පවත්වා ගන්න බැරි වෙච්ච එක. එතකොට වීරිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. උන්වහන්සේ දේශනා කරන වීරිය ගැන. දැන් වීරිය ඇති වෙනවා. අපි කල්පනා කරොත් උන්වහන්සේ යගේ කලි මොන වීරියද? ආරද්ධ වීරිය. ආරද්ධ වීරිය කියන්නේ පටන් ගත්ත කියන හැමතිස්සෙම අලුත්. හැමතිස්සෙම අලුත්. දැන් අපේ සාමාන්‍ය වීරිය ස්වභාවය මොකක්ද? පටන් ගන්නවා ටික දවසක් යනවා ආයෙ කඩන් වැටෙනවා ආයෙ පටන් ගන්නවා ටික දවසක් යනවා වීරිය අතාරිනවා ඒ කියන්නේ පටන් ගත්ත වීරියක් නැතිකම මේ නිසා තමයි අපිට කුසල් දහම් හරි විදියකට දිනු වෙන්නේ නැත්තේ උන්වහන්සේට බෝසත් සම්දීයේත් බෝධිසත්ව අවදීදී උන්වහන්සේට උපමාවක් වැටුණානේ උපමාවක් වැටුණා උන්වහන්සේට මේ ඒ කියන්නේ මේ උන්වහන්සේ දුෂ්කරම් ක්‍රියා කරන කාලේ වීරිය ගැන තෙත්ත දර කඩවල දෙහිකින් කොච්චර ඇතුළුවත් ගින්න හට ගන්නෑ. ගින්න හට ගන්න නම් වියලි දර කඩවල දෙකකින් නිරන්තරයෙන්ම අතුල්ල ඉන්න ඕනේ එතකොට ගින්න හට ගන්නවා. ඒ වගේ අපි කරන්නේ කොහොමද? පොඩ්ඩක් අතුල්ලලා පැත්තකට දානවා. ආයි නිවෙනවනේ. රස්නෙ පිට තියෙන්නේ නෑ. අර මේ පටන්ගත් වීරිය කියලා කියන්නේ හැමදේසෙම මේක රස්නි පිට තියෙනවා. ඒ කියන්නේ හැමදෙස්සෙම ඔහු 100න් ඉන්නවා. එතකොට ඒක ඇති කරලා දෙන්නේ පිම්බලින්. මේ පිම්බලේ දෝෂයක් නිසායි ඒක එහෙම වෙන්නේ වීරිය අඩු වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා විරේණ දුක්ඛං අච්ඡේති. පඤ්ඤාය පරිසුද්ධති. පිරිසුදු වන්නේ ප්‍රඥාය. උන්වහන්සේ වදාළනේ. ඕකට උන්වහන්සේ වදාලා මේ දිය රහිත නෑම කියලා. දිය රහිත ස්නානය නෑම දිය රහිත නෑම පඤ්ඤාය පරිසුද්ධති දිය රහිත නෑම තමයි ධර්ම අවබෝධ වීම. ඇයි සුද්ධ වෙලා යනවන්නේ ජීවිතේ? කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා පාරිශුද්ධ වෙලා යනවා. දිය රහිත නෑම. අපිට හිතෙන්නේ පිරිසිදු වෙනවා කිව්වම අපිට හිතෙන්නේ කොහොමද? ඔව් වතුර නාලා ඇති කරගන්න සුද්ධි. ඊළඟට ඇඳුම් වලින් ඇති කරගන්න පිරිසිදුකමනේ දැන් ලෝකයා සම්මත කරන්නේ නේ. දැන් බලන්න මේ කාලේ බුද්ධ කාලේ මේ වතුර හිඟේ තදේට තිබ්බා. එතකොට භික්ෂුන් වහන්සේලා වතුර නාලා තියෙන්නේ දවස් 15කට වතාවක්. සිවුරු හොදන්නේ නැතුව දවස් 15කට වතාවක් මාසෙට දෙවතාවක් නාලා ඉන්නවා නම් ඉතින් කායික වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් යම් කිසි ඒ කියන්නේ අමුතු පිරිසිදුකමක් තදේට නෑ නමුත් පිරිසිදු ජීවිතයක් තිබිලා තියෙනවා අනිත් ආජීවක පාෂාණ්ඩ නිගණ්ඨ ආදීන්ගේ ජීවිත ගොඩාක්ම නොසැලකිලිමත් ඒගොල්ලෝ දත්මත් දින්නවන්නේ නෑනේ අර අත්තිගලමතාන යෝගී කරන අය මූණකට හේදිලි නෑ දත් මැදිලි නෑ ඔළුව පීරිලි නෑ ජීවිතේටම නෑමක් නෑ ඉතින් වැඩිම මොන සීත කාලේට ওই බහිනවා වතුරට අර ඇඟ හිරිවට්ට ගන්න. එහෙමනේ තියෙන්නේ. එතකොට මේ බඳු ලෝකයක තමයි මේ බුදුරජාණන් වහන්සේ බොහොම ඒ කියන්නේ මේ අපිරිසිදුකම නෙමෙයි මේ කියන්නේ. මේ පිරිසිදුකම හරියට විස්තර කරනවා. නමුත් අර මේ දැන් අපි සලකන જાති පිරිසිදුකම නෙමෙයි. එතකොට දැන් අපි ගත්තොත් කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. අර ලාදුරු ඇඟිල්ල බත් පිඬේ වැටුණා. ඉතින් ඇඟිල්ල අයින් කළ වැළඳුවනේ. අද නම් විස බීජ නෝන නාන ඊට පස්සේ වෙනම අපි යනවා ඉස්පිතාලේ චෙක් කරන්න යයි. මොකද්ද? විස බීජ සහිත දාහනගත්. දොස්තර මහතුරුත් බයිනවා හාමුදුරන්ට මොකද්ද මේ සිද්ධ වුණේ? තරවටු කරාවි. බලන්න කොච්චර වෙනස් රටාවක් දැන් තියෙන්නේ. දැන් අපිට ඒක කරගන්න බෑ. ඊළඟට අහනවා කතං සුලබ්තේ පඤ්ඤං කතං සුවින්දතේ ධනං කතං සුකිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝතති. එතකොට අහනවා දැන් ප්‍රඥාව ගැන කියවෙනවනේ. දැන් ආලෝක අහනවා කතංසු ලබතේ පඤ්ඤං. එහෙමනම් වදාරන්න ප්‍රඥාව ලබන්නේ කොහොමද? කතංසු වින්දතේ ධනං. ධනය සොයන්නේ කොහොමද? කතංසු කිට්ටිම් පප්පෝති. කීර්තියට පත්වන්නේ කොහොමද? කතං මිත්තානි ගන්තති. යහලුවන් ඇති කරගන්නේ කොහොමද? අස්මා ලෝකා පරන් ලෝකං. මේ ලෝකෙන් වෙන ලෝකයකට යද්දී කතං පෙච්චෙන්න සෝචති. පරලෝ ගිහින් සෝක නොකර සිටින්නේ කොහොමද? මාස්කකා හරි හොඳට පාඩම් කරන් ඉඳලා තියෙනවනේ නේද? මේ අටුවාවේ තියෙනවනේ කනවා කියන්නේ නිකන් අලයිස්ම කනවා වගේ කියලා. ඒ බිල්ල ටාන් එකට බෙල්ල කඩනවලු. කඩලා මිරිකපු ගමන් ඇඟ ඔක්කොම නිකන් ජූස් වෙනවා. ඊට පස්සේ ඒකලු පාවිච්චි. ඉතින් නමුත් මේක පාඩම් හිටපු ටික කොහොමද නේ? එතකොට පිළිතුරු දෙනවා බුදුරජාන් වහන්සේ පිළිතුරු දෙනවා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්ඛනෝ නිබ්බානපත්තිය. ඔව් අමා මහ නිවන අවබෝධ කර දෙන අරහතන් ධම්මං. රහතන් වහන්සේලාගේ ධර්මය සද්ධානෝ අදහාගෙන සුසුසා මනාකොට සවන් දී ධර්මයේ අසයිද අප්‍රමත්තෝ අප්‍රමාදීව විචක්කනෝ විචක්ෂණව ඒ කියන්නේ නුවණින් යුක්තව සලකයිද ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලබයි. ආන්න ප්‍රඥාව ලැබෙන විදිය. එතකොට ප්‍රඥාව ලබන්න තියෙන්නේ මේ විදියටයි. දැන් මට මතකයි ප්‍රඥාව ලබන්න එතකොට පෙන්වා දෙන්නේ කොහොමද? නිවනට පමුණවන රහතුන්ගේ ධර්මය අදහාගෙන මනාකොට අසමින් අප්‍රමාදීව නෝනින් විමසයිද ඔහු ප්‍රඥාව ලබයි. හරිම ලස්සන පිළිතුරක්. අපි මේවා මුඛාවක නොදෙන හිටිය මං එක කාලයක්. මට එක හාමුදුරුවෝ කිව්වා ආට ප්‍රඥාව නැති. පහන් දැල්ලු නැති නිසා. මං ඉතින් ගිහිල්ලා ওই ඈත තියෙන තැන් වලට ගිහිල්ලා පහන් දැල්ලුණු. මට හම්බින් මේ සූත්‍රය කියවන්න හම්බ වුණා. හම්බුච්චලාවේ ඇස් පෑදුණා. නමුත් පහන් දැල්ලනවා මම. බුදුරජාණන් වහන්සේට පහන් දැල්වනවා. නමුත් අපි දන්නවා මේ පහන් දැල්වීම උන්වහන්සේට අපි කරන්නේ අපිට තියෙන හිතේ පැහැදීමට. ඒකෙන් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව ලැබෙන්නේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාකොට ශ්‍රවණය කළා. අප්‍රමාදීව නුවණින් විමසීමෙන්. එතකොට උන්වහන්සේ දේශනා කරනවා පතිරූපකාරී ධුරව උත්තාතා වින්දතේ ධනං. ධනෙ ලබන්නේ ඔව් අවස්ථානුකූලව නුවණින් කල්පනා කරන වීරියවන්ත වීරියවන්ත කෙනා තමයි ලෝකේ තියෙනවනම් යම් ලෞකික ධනයක් නැත්තම් තියෙනවනම් යම් ලෝකෝත්තර ධනයක් මේ සෑම ධනයක්ම ලබන්නේ කවුද? වීරියවන්තෝ මේ වගකීම අරගෙන කටයුතු කරන කෙනා. දැන් අපි ගම්ම හිටපු ගමන් අපිට ඔය පත්තර වලින් එහෙම මෙහෙම දැනගන්න හම්බ වෙනවා සමහර අයට සම්මාන හම්බ වෙලා නේ ව්‍යාපාරිකයෝ. ඉතින් ඒගොල්ලන්ගෙන් අහනවා ඕගොල්ලන්ට කොහොමද මේ ව්‍යාපාරي පටන් ගත්තේ? එතකොට ඒගොල්ලෝ කොහොමද කියන්නේ? මම බොහොම සුළුවෙන් මම මේක පටන් ගත්තේ. මට මේක කරගෙන යන්න බැරි වුණා. මම ඊට පස්සේ මම මේ විදියට වීරිය ගත්තා. මම මේ විදියට මහන්සියෙන් දිවා රාත්‍රී නොබලා මම වෙහෙස මහන්සියක් වැඩ කළා. මම මේ විදියට මුදල් එකතු කළා. මම මේ විදියට යෙදෙව්වා. එතකොට මම මේ විදියට කල්පනා. එතකොට එයාට අවස්ථානුකූලව එයා කල්පනා කරනවා නේ. ඊළඟට එයා වීරිය අත්හරින්නේ නැහැ. ඒ පින් බලෙත් එක්කයි මම හිතන්නේ මේක වෙන්නේ. ඊට පස්සේ එයාගේ වැඩේ සාර්ථක වෙනවා. එකපාර සාර්ථක වෙන්නේ නැහැ. දැන් කඩාකප්පල් වෙනවා නම් කඩාකප්පල් වෙන දේවල් එයාට සිද්ධ වෙනවා. කාට සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙද්දී එයා කඩාකප්පල් කරගන්නේ නැතුව වීරියෙන් යනවා. ඒකෙන් තමයි එයා ධනයක් උපදවන්නේ. මොකද හේතුව එක පාටම කෙනෙකුට ආහා දැන් ඔයා අලුත් ව්‍යාපාරෙද පටන් ගත්තේ මෙන්න මගෙන්. එහෙම කවුරුත් ඉන්නවද? නැහැ. මෙලෝ නම් නැහැ. වෙන ලෝකත් ඔව් වෙන ලෝකයකවත් සැකයි. ඒ නිසා එහෙනම් මේක කරන්නේ කවුද යා? ඒ වීරියම නේද? සමහර අවස්ථාවල ගොවි බිම් කරන අය ඉන්න පළවෙනි බිම් අවස්ථාවේම අසාර්ථක වෙනවා සමහර අයගේ. නමුත් ඒක අතාරින්නේ නැහැ. එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා සාර්ථක ප්‍රතිඵල ගන්නවා. සච්චේන කිත්තිම් පප්පෝති. සත්‍ය වචනයෙන් කීර්තියට පැමිණේ. එතකොට කෙනෙක් කීර්තියට පැමිණෙන්නේ කුමකින්ද? සත්‍ය වචනේ. මේක නම් මං අද්දුටු සම්දිත්තික සත්‍යයක්. මොකද දැන් මම දන්නවා අපි වැඩපිළිවෙල අපකීර්තියටපත් කරන නොයේ කතන්දර යනවා. නොයේ දේවල් යනවා. ගියාට මේ සත්‍ය වචනේ නිසා කීර්තියත් පැතිරීගෙන යනවා. එතකොට මේ කීර්තිය පැතුරුනේ කුමකින්ද? සත්‍ය වචනේ නිසා. එතකොට සත්‍ය වචනේට එරෙහිව කොයිතරම් අසත්‍ය වචන පැතිරෙව්වත් ඒ අසත්‍ය වචනේ පැතිරවීමෙන් කවදාවත් හිතාමතා ඒ කර ඒගොල්ලෝ ඕන කෙනෙක් ලෝකේ කවුරු හරි මහසි ගන්නවා නම් ඒක අසාර්ථක වෙන්නේ නෑ. කාලයක් ගිහිල්ලා හරි ඒක ලෝකෙට තේරුම් යනවා. සත්‍ය අසත්‍ය කියන එක තේරුම් යනවා කාලයක් ගිහිල්ලා හරි. ඒ නිසා මේ සත්‍යින් තමයි කීර්තිය. ඒක සම්පූර්ණයෙන් පුදුම වචන මේවා. අපිට හිතා ගන්න බෑ. මොකද ඒ බොරුවක් කිව්වොත් ඒ බොරුවට පවතින්න බෑ. සත්‍යයට තමයි පැවැත්ම තියෙන්නේ. නින්දා පහස සදාහරි බොරුවක් කිව්වොත් ඒ බොරුවට පවතින්න බෑ. නමුත් නින්දා පහස විඳ විඳ හරි සත්‍යය කිව්වොත් ඒ සත්‍ය බබලනවාමයි. ඒ නිසා සච්චේන කිත්තිම් පප්පෝති. සත්‍ය වචනෙන් තමයි කීර්තියට පත්වන්නේ. දදං මිත්තා නිගන්තති. යාළුවෝ හම්බ වෙනවන යාළුවෝ ඇති කරගන්න ඕන නම් දීම හොඳය. දීම දැන් අපි දාන්න ඕන දානේ දෙන කෙනා. දානේ දෙන කෙනා යාළුවෝ සපයා ගන්නවා කියනවා. ඉතින් හැබැයි මේකෙදි දාන දෙකක් තියෙනවා. මොනවද? ආමිෂ දානයත් ධර්ම දානයත්. දැන් අපි දන්නවා සමහර අවස්ථාවල් තියෙනවා අපිට කියනවා අපිට ඇවිල්ලා කියනවා අනේ ස්වාමිනේ ඉස්සර මට හරියට යාළුවෝ හිටියා. දැන් ඉතර නෑ කියන නමුත් දැන් ඉන්නේ යාළු ටික හොඳයි කියලා. ඒකේ තේරුම මොකද්ද? ධර්මයේ දෙනවනේ සමහර අය ධර්මයට ඇවිල්ලා ධර්මයේ දෙනවා. ධර්මයේ තුලින් යාළු වෙනවා. ඒ විදිහට සමහරට ඒ යාළුකම් අරුබුද්දෙන් නැතුව ගෙනියන්න පුළුවන්. නමුත් ඊට වඩා වෙනස් වෙනවා සමහර යාළුකම් අපිට ඇති කරගත්තාම. මොකද සමහරට අපි ඒ යාළුකම් බොහොම අව වෙනස් වෙනවා. ඒ නිසා මේ කොමත් මේ දීම කියන එකෙන් ලෝකී මිත්‍රත්වයක් ගොඩ නැගෙනවාමයි. දැන් අපි ගත්තොත් ඔන්න අපේ රටට ඔන්න සුනාමි වෙලාවේ කරදර වුණා. එතකොට අපේ රටට ගොඩාක් රටවල් උදව් කළා. උදව් කරාට පස්සේ අපිට මේ රටවල් කෙරෙහි මිතුරු භාවයක් ඇති වෙනවා. ඒකට ඒ ඇති වෙන්නේ උපකාරය වුණේ දීම නේද? දීම. එතකොට අපිත් සමහර විට කරදර වුණාම එක එක්කිනාට උදව් කරනවා. එතකොට ඒ අය අප කෙරේ ඇඟීමක් ඇති කරගන්න මේක න අපිට මේ කරදරේ වැටිච්ච වෙලාවේ හරි දීම නේද? ඒතර දීම තුල සහායකයන් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යස්සීති චතුරු ධම්මා සද්දස්ස ඝරමේසිනෝ ගෘහ ජීවිතේ වාසය කරන. අපිට පුරුදු වෙලා තියෙන ගෘහ කියලානේ. ගෘහපතිනේ කියන්නේ. වචනේ ගෘහපති. ඒක සංස්කෘත වචනයක්. පාලි වචනේ මොකද්ද? ගෘහපති. අපි කියන්නේ ගහපති. මොකද අපිට උච්චාරණේ මේ රටේ පුරුදු වෙලා නැහැ නේ. මේ රට උච්චාරණේ දන්නේ නැති නිසා අපි කියන්නේ ගහපති. ගහපති නෙමෙයි වචනේ ගෘහපති. ගෘහ කියන්නේ අපි කියන්නේ ගෘහ. ගෘහ නෙමෙයි වචනේ ගෘහ. දැන් අපි කියන්නේ කෘෂි කර්මනේ. කෘෂි නෙමෙයි වචනේ කෘෂිනේ. කෘෂි වචනේ. ඉන්දීන් ආය උච්චාරණය කරන්නේ කෘෂි. එතකොට ගෘහ කියන්නේ ගෘහ. දැන් බ්‍රාහ්මණයෙම උච්චාරණය කරන්නේ ගෘහපති. ඒවා ඉතින් අපිට එච්චර දාල් නැහැ. ඒවා තේරුම් නැතත් කමන්නේ මේ ධර්මයේ වචනේ කොච්චර ලස්සනට හැදට උච්චාරණය කළා මොකටද ඒකේ ප්‍රයෝජනේ ගන්න නැත්තම්. ඉතින් මේ ගෘහවාසයේ ඉන්න සදැහැති කෙනා මේ කරුණු හතරක් තියාගෙන ඉන්නවා නම් සවේ පෙච්ච නසෝචති ඉස්තිරම පරලෝධිහු ශෝක කරන්නේ නැත කියනවා. සච්ඡං ධම්මෝ දිති ඡාගෝ. ඔව් මොනවද ඒ? සත්‍යයි ධර්මයි. සත්‍ය කිව්වෙතන ඇත්ත කතා කිරීම. වාක් සත්‍ය. ධම්මෝ කිව්වේ ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් කල්පනා කිරීම. දිති කිව්වේ උත්සාහය, වීරිය. ඡාගෝ කිව්වේ දානය, ත්‍යාග. මේව තියෙනවා නම් පරලෝදී නෑ සෝක වෙන්නේ නෑ කියනවා. ඒ කියන්නේ එහෙනම් යා පරලෝ යන්න ඕනේ දෙවියන් අතරටනේ. මහාසාර මිනිස් කුලයක උපදින්න ඕනේ. එහෙම නැත්නම් යා ආනුභාව සම්පන්න දෙවියෙක් කියලා උපදින්න ඕනේ. එතකොට සෝක කරන්න දෙයක් නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා මේ ආලවකට කියනවා ඉංග අඤ්ඤේපි පුච්චස්සු පොතු ශ්‍රමණ බ්‍රාහ්මණෝ. ආලවක ඔය ඉන්නේ තව ශ්‍රමණ බ්‍රාහ්මණවරු හරියට. ඒගොල්ලන්ගෙන තෝරන මේක අහන්න කියනවා. යදි සච්චා දමා ඡාගා කන්ත්‍යා භීයෝ නවීජ්ජති. අහන්න කියනවා සත්‍ය, දමණය, ත්‍යාගය, ඉවසීම මේ වගේ දේවල් වලින් මේ වෙනස් දෙයක් ලෝකේ ඊටත් වඩා උතුම් දෙයක් ලෝකේ තියෙනවද කියලා. මේ විදිහ මෙයා පැහැදිලා. කවුද? ආලෝක පැහැදිලා. ධර්මයක් අවබෝධ වෙලා. සෝතාපන්නත් වෙලා. අපිත් දැන් ඇහුවා. ඕන්න තැනමයි. දැක්කන්නේ වෙන්නේ සෝතාපන්න වුණා මෙයා. මෙයා කියනවා කතන්නු දානි පුච්චෙයන් පුදු සමන බ්‍රාහ්මණේ. භාග්‍යතුන් වහන්සේ මන් දැන් ආයේ වෙනත් සමන බමුණන් හොයාගෙන ගිහිල්ලා අසවල් දෙයක් අහන්නද? සෝහං අජ්ජ පජානාමි ජෝවත්තු සම්පරායිකෝ මරණින් මත්තේ ජීවිතයට උපකාරින යම් යහපතක් ඇද්ද මං දැන් ඒකත් දැනගත්තා. අත්තාය වත මේ බුද්ධ වාසාය අලවි මාගමේ. ඒකාන්තේම භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි තියෙන අනුකම්පාවෙන්මයි මේ අලවු නුවර මාගේ භවනට වැඩියේ. සෝහං අජ්ජ පජානාම් යත් දින මහප්පල මං අද දැනගත්තා කාට යමක් පූජා කළොත්ද මහත්ඵල වෙන්නේ. සෝහං විචරිස්සාමි ගාමා ගාමම් පුරා පුරා මම එහෙනම් අද පටන් මෙතන ඉන්නේ නැහැ කිව්වා. බං ගම් නියම් ගම් පුරාවට ඇවිදගෙන යනවා කිව්වා. නමස්සමානෝ සම්බුද්ධං. සම්බුදු රජාණන් වහන්සේට වැඳ වැඳ යනවා කිව්වා මං. ධම්මස්සච සුධම්මතං. ධර්මයේ සුධර්මත්වයට වැද වැද යනවා කිව්වා. දැන් බලන්න දිනපතා මිනිස් බිල්ල ගානේ ගත්තු කෙනා විනස්සු අයුරු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. ශ්‍රාවක සංඝයා සරණ ගියා. මෙන්න පාන්දර ඇහෙනවා බෙරහඬ. දැන් සේවිසි මොනවද කියන්නේ? ඒ නාද කරගෙන නලා පිඹගෙන දැන් රජුරුවන්නේ කුමාරය ආරං එනවා. කිරිබත්තු යාගෙන දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් බිලි දෙනවනේ. දැන් මේ දැන් රාත්‍රියේ මේක වුනේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් පාන්දරින් ගේනවා දැන් බිල්ල. දිනල්ලා දැන් යක්ෂයා පේන්න ඉන්නවා දැන් එදා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කියනවා මේ මිනිස්සු ගෙනල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ගෙනාවා මේ කෙනාට බිල්ල ගෙනාවා කියනවා. එතකොට ආලවක යක්ෂයා සෝතාපන්න වූ ශ්‍රාවකයෙක්. එතුමාගේ සිතට පවට ලැජ්ජාවත් බයත් ඇති වෙලා තියෙන්නේ. එතුමා බොහොම අපහසුවෙන් වගේ එතන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තිකින භාග්‍යතුන් වහන්සේ මේ දරුවා මම භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට පූජා කළා ආලවක යක්ෂයා. ඊට පස්සේ ඒ අලව කුමාරයා බුදුරජාණන් වහන්සේ අතින් අරගෙන අර ගෙනාපු සේනාවට දුන මෙන්න දරුවා බාරයි. මේ දරුව ඇති දෙඩි කළා මට දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ අතින් දීපු නිසා කුමාරට නම වැටුණා හත් ආලවක. හත් ආලවක නැනැති උපාසක කියලා අපි වඳින්නේ. අනාගාමි වුණා. දැන් ඉතින් බ්‍රහ්මරාජයෙක් කියලා බඹලු ඇති. එතකොට බලන්ද අර පින මිනිස්යාගේ පින මතුවෙන ආකාරය. අමනුෂ්‍යයන්ගේ පින මතු වූ ආකාරය. ඉතින් ඒ නිසා හරි පුදුමයි. මිනිස්යන් විතරක් නෙමෙයි මේ බුද්ධ ශාසනය නිසා සුවපත් වුනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බොන නොගැසුණා නම් ආලවකට කුමක් වෙයිද? සමහරට මරණ එයාගේ ආත්මය චුත වුණාට පස්සේ නිරේත. බලන්න මේ වගේ අවස්ථාවලින් අමනුෂ්‍යයන් පවා බේරෙනවා සුවපත් වෙනවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබෙනවා. දැන් බලන්න මේ මිනි මාස් මුරු මුරු ගගා කාපු අය චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. නේ? දැන් සීවක සම්පතිත් එහෙමනේ සොහොනේ ඉඳලා තියෙන මිනි මාස් කකා. එතකොට මේ මහා කස්සප මහ රහතන් වහන්සේ තමයි හිත පහදවල තිරුවන් සරණ පිහිටෙව්වේ. ඒතර කී දෙනෙකුට දැන් පිළිසරණක් නැතුව මේ සසරේ එක එක ආත්මවල කර්මානුරූපව පුද්ගලයා උපදිනවා. කර්මානුරූපව ඒ ආත්මය උපදුනාට පස්සේ ඔහුට ලැබිලා තියෙන පැත්තට තමයි ඌ හිස හැරුණු දිශාවට යන්නේ. හිස හැරුණේ කොයි දිශාවටද? ඒ දිශාවෙ ගියා. ඌ දන්නේ ඒ දිශාව කොහෙන් කෙළවර වේද කියලා. ඒ වගේ එකක් මේකේ තියෙන්නේ. ධර්මයේ පැත්තට හිත හැරෙන්නේ කලාතුරකින්. ඒත් ඒ නිසා මේකේ අර ප්‍රඥාවෙන්ම කල්පනා කරමින් ප්‍රඥාවෙන්ම නුවණින් විමසමින් යන කෙනාට නම් බොහෝතේ ප්‍රඥා බලය නිසාම ගලවෙන්න පුළුවන්. ඔය අඟුලිමාල මහරත්න වහන්සේ ගත්ත තුන්වහන්සේ ගැලවුණීම ප්‍රඥා බලයෙන් කියලා මට නම් හිතෙන්නේ. ඇයි ඒ ප්‍රඥාවෙන් නොහසුරවන්න වෙන කෙනෙකුට ඔරොත්තු දෙන්නේ? හිතාගන්න බෑ වෙන කෙනෙක්. දැන් මේ ආලවකත් එහෙමයි. ඇයි බුදුරජාන් වහන්සේට නවවිධ වර්ෂාවන් වස්සෝලා ඊළඟට ඇවිද්දෝලා ආ එළියට ඇතුළට ඇවිද්දෝලා ඊට පස්සේ පරුස වචන වලින් පරුස කිව්වේ දරුණු වචන වලින් කියලා පපුව පලනවය සිත අවුල් කරනවය දෙපා වලින් අල්ලාගෙන ගඟෙන් එහාට වීසි කරනවා කියලා මහා දරුණු වචන කියලා මේ අනිත් පැත්තට මාර්ගඵල ලැබුවා. එතකොට මේ හැකියාව මේ වෙනස මේ පරිවර්තනේ මේ තමන්ගේ ජීවිතයේ ඇති වුණේ මොකෙන්ද? ප්‍රඥාවෙන් නේද? එයා නිකන් හිටියානම් නිකන් මොකක්ද ඒකද කියන්නේ? අර හැංගීම් බර වෙලා අනේ කිය අර බොල් තොත්ත වෙලා හිටියානම් නේ? එහෙම වුණා නම් අනේ අපෝයි මට මේ මොකද්ද මේ උනේ මම මෙහෙම කෙනෙකුට නේද මෙහෙම කිව්වේ කියලා තොත්ත වුණා නම් මේක කරන්න බෑ. එතකොට එහෙම නොවි එයා ඒවට මූණ දුන්නා නේ. අරක සම්පූර්ණයෙන් මං හිතන්නේ මේ ආලවක මේ යක්ෂ සෙම්පතිතුමා මේක අමතක කළා වෙන්න ඕනේ. නැත්තම් ඒච්චර හිත වැඩෙන්නේ කොහොමද? හරි පුදුමයි නේ. අනිත් පැත්තට කෙලිම මේ ධර්මයේ මේ බුදුරජාණන් වහන්සේ අහන් පස්සෙ වලට මෙයා උත්තර දෙනකොට ඒ උත්තරේ කොච්චර වේගෙන් තමන්ගේ උළුවට ගියාද කියන්නේ. හැබැයි අපිට හිතාගන්න තේරෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අර සාරිපුත් මහ රහතන් වහන්සේ ධර්මය අවබෝධ කරපු විදිහ ගත්තොත් නේ. නෑ ඒකේ නම් අපි කියමු එක යම් කිසි පැත්තක් තියෙනවා නේ. ඒ කියන්නේ දයා සංකීය කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරුන්දම් පුරලා බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ආග්‍ර ශ්‍රාවක තනතුරු පතාගෙන ආපු ගමන නිසා ඉතින් ඒකෙදී අපිට ඒක මොකවත් කියන්න බෑ. මේකේ තමයි මේක හරි ආශ්චර්යයි නේ. ඇයි දැන් මේ මිනිස් බිලි අරන් අරන් හිටපු 12 අවුරුද්දක්ම අලව රජුරුව බිලි දීලා මිනිස්සුන්ව දවසට එක්කිනා ගන්න. කොහොම එතකොට දහස් ගානක් නේ. එතකොට එහෙම එක්කිනා මේ අනිත් පැත්තට ගියා. මේක නම් ධර්මයේම තියෙන ආශ්චර්යයක්. මේ ආශ්චර්ය වෙන දේ ගැන නෙමෙයි තියෙන්නේ. ධර්මයේමයි තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්මයේ තුල තියෙන ගුණ විශේෂයන්නේ. ඒක ගුණ විශේෂයක්. වචන විශේෂයක් නෙමෙයි. ගුණ විශේෂයක්. දැන් ශ්‍රද්ධාව කියන්නේ ගුණ විශේෂයක්. සිහිය කියන්නේ ගුණ විශේෂයක්. ප්‍රඥාව කියන්නේ ගුණ විශේෂයක්. වීරිය කියන්නේ ගුණ විශේෂයක්. එතකොට මේ ගුණය තමයි අර පුද්ගලයාගේ අභ්‍යන්තරය වෙනස් කරන්නේ. වෙන දෙයකට පුළුවන්ද? දැන් වචන වලට පුළුවන් නම් ඉතින් මේ වචන පාඩම් අය කොච්චර ඉන්නවද? වචනයකින් නෙමෙයි පුද්ගලයාම වෙනස් කරන්නේ ගුණයකින්. එතකොට මේක ගුණ විශේෂන්නේ. එතකොට මේ ගුණ විශේෂය අර වචන ඔස්සේ තමයි ඒකේන ගන්නෙ. නැත්නම් මේ වචන කතා කරලේ නැත්නම් අපි මේ ගුණේ හඳුනාගන්නේ කොහොමද? එතකොට මේ ගුණේ හඳුනාගෙන ඒ ගුණය ඒ වචනේ අහලා ඒ ඔස්සේ තමන්ගේ නුවණින් කල්පනා කරලා ඒ ගුණේ තමන් තුළ ඇති කරගත්තා. ඊළඟට දැන් බලන්න අර ආටනාටි සූත්‍රී මේ වෛශ්‍රවණ දිවිරාජයා ගිජ්ජකූට පර්වතයේදී බුදුරජාණන් වහන්සේ හම්බෙලා කියනෝනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදර වුණොත් අමනුෂයෙන්ගෙන් කරදර වුණොත් මෙන්න මේ මාගේ සෙම්පතිවරු ඉන්නවා මේ ඇත්තන්ගේ නම් කියලා කියන්න කියන ආන්න එතන ඉන්නවා ආලවකෝ. දැන් ඒ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරෙනයිට ආරක්ෂාව සපයන සෙම්පතිවරු දැන්. එතකොට බලන්න ඒ වගේ මේ ඒ කොච්චරනම් මේ ලෝකේට යහපතක් සිද්ධ වුණාද බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා. මේ ගාථාවල් හරි වටිනවා මේ විවේක තියෙන වෙලාවට මේවා පාඩම් කරගන්න. එතකොට මේ ආලවක හරි අවබෝධයෙන්ම නේද සරණ ගියේ? අවබෝධයෙන්මයි සරණ ගියේ. මේ සරණ හරියටම හරි. ඒ කියන්නේ කරුණු සලකා තේරුම් අරගෙන ධර්මයේ තේරුම් අරන් ධර්මයේ පිළිතලා අවබෝධයෙන්ම සරණ ගියා. එතකොට මේ සරණ ස්ථිරවම තමන් තුල පිහිටියා. දැන් මේ ආලවක යක්ෂ සේනාධිපතිතුමාගේ තිසරණේ ඔව් අචල ශ්‍රද්ධාවේ පිහිටි එකක් නේද? ඒකේ තමයි මේ බලය තියෙන්නේ. එතකොට සමහර අය ඉන්නවනේ කල්පකණන් ආශ තියෙන ආත්ම ලැබනවා මේ විදිහට. එහෙම ආත්ම ලැබුවයි වෙන්නේ ඉතින් සමහර විට. කොච්චර ආශිද කියන්නේ අපි දන්නේ නැහැ. එතකොට තාමත් ඉතින් ඊ ආත්මේ දැන් ඉතින් දිව්‍ය ආත්මයකට හැරිලා ඇති. දැන් මාර්ගවලා විසාවකකින් සතර පයන් නැහැ. දැන් බලන්න බේරෙන තාලනේ. ඉතින් ඒ නිසා මේ ආලවක සූත්‍රයේ අසුරෙන් අපි ඉගෙනගත්තු ධර්මයේ බලද්දී මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටන් ගන්නේ මොකෙන්ද? සද්ධාවෙන්. අපටද මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු.